නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ පරම පූජනීය කුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර සිංහල් ලොකු ස්වාමීන් වහන්සේට මේ අපරැස් කරගන්න පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද පටන් අපිට හැකි දවසක් ධර්ම කාරණා මේ පින්වතුන්ට කියලා දෙන්න කල්පනා කරනවා. විශේෂයෙන් මේ ධර්ම ඉගෙන ගැනීමෙන් මේ ධර්ම වැඩසටහනෙන් ඔබට සැලසෙන විශාල භාග්යක් තමයි මේ හිත්වල තියෙන ශෝකය, හිත්වල තියෙන සන්තාපය, හිත්වල තියෙන දාහය, ඊළඟට මේ දුකේ කෙලවරක් නැද්ද කියන විසඳුමක් නැති ප්‍රශ්නය, මෙන්න මේ දැවිලි තැවිලි සංසිඳී සංසිඳී යනවා පින්වත්නි. මේ ධර්මයේ හරියට ඇහුවෝ මේ දහම් වැඩසටහන අතිශයින් විශේෂයි. යම් කිසි කෙනෙකුට මේ දහම් වැඩසටහන මුල ඉඳලාම ශ්‍රවණය කරගන්න ලැබුණොත් එහෙම එයාට අප්‍රමාණ දහම් දැනුමක් ලැබෙනවා. ඒ වගේම එයා නොසිතන විදිහේ ලෝකයේ පිළිබඳව යම් අවබෝධයක් වැටහිමක් සලසා ගන්න පුළුවන්. පින්වතුනි, මේ දහම් වැඩසටහන සඳහා මේ දිවසින්දුතු බියකරු සසර කියන දහම් නාමය යොදලා අපිට මේ දහම් වැඩසටහනට ආශිර්වාද කළේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. මේ දහම් වැඩසටහනේ දිවසින්දුතු දේවල් ඔබට දකින්ට ඔබට අහන්න ලැබෙනවා. කවුරුන් දිවසින් දැක්ක දේවල්ද කියලා ඒ වැඩසටහන ඉදිරියට ශ්‍රවණී වැඩසටහන ඉදිරියට ශ්‍රවණය කරගෙන යනකොට ඔබට පෙනේවි. එතකොට මේ තියෙන රෝග පීඩා, ව්‍යසන, දුක් අංකටලු ඒවා මොනවද කියලා හිතෙයි. ලෝකයේ දෙස, සසර දෙස දිවසින් දැක්ක කෙනෙක්ගේ විස්තර ඔයාලට අහන්න ලැබුණොත්, මේ පින්වතුන් අහන්න ලැබුණොත් පුදුම සහගතයි. දැන් ඔන්න පහුගිය කාලේ බෝම්බ පිපිරීමේ සිද්ධිය ඇවිල්ලා මිනිස්සු බය සන්තාපයට පත් වුණා. එකතැන මිනිහ ගොඩ වුණා. ඊට පස්සේ මිනිසුන්ගේ ඇඟවල් පුපුරලා ගිහිල්ලා සවල් වලින් මස් එකතු කළා. මේ ලෝකයේ මිනිස්සයාට සිද්ධ වෙන දේවල් මොනවද? ඔකට කෙටියෙන් මොකද්ද කියන්න තියෙන නම? සසර. ඕක තමයි සසර. එතකොට ඔන්න දැන් කොරෝනා වෛරසය මුල් කරගෙන පසුගිය කාලේ මතකද වෙච්ච මරණ ගොඩ, ඉතාලියේ දවසට මරණ 4500කට මේ මිනි ගොඩ ගැහුණා. විශාල මහනුවරක් වුණා. සීනේ ගැන කතාවක් නැහැ. කොච්චර මිනි ගොඩ ගැහුණාද කියලා කතාවක් නැහැ. විශාල මහනුවරක් වුණා. මිනිසුන්ගේ හිත ශෝක හන්තාවෙන් වෙහිලා ගියා. ගෙවල් වලට මිනිස්සු කොටු වුණා. මේ බුදුරජාන් වහන්සේ වදාලා කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා. නමුත් ඉස්සෙල්ලාම රෝග ව්‍යසන ලෝකෙ පැතිරෙනකොට ඉස්සෙල්ලාම මිනිසුන්ගේ ලෙඩ වුණේ හිත. හිත ලෙඩ වුණා. ඉතින් ඒ නිසා මේවට කියන නම මොකද්ද? මේකට කියන්නේ සසර කියලා. ඉතින් ඒ නිසා විශාල මහනුවර ඇතිවෙච්ච ඒ රෝග ව්‍යසනයේදී ලෙඩ හැදිච්ච මිනිස්සෙක් තව එක්කෙනෙක් ළඟට ගිහිල්ලා අල්ලනකොට එයාට හැදෙනවා. මිනිහක් අල්ලන්නේ නැහැ කවුරුවත්. පාරේ තැන් තැන්වල මිනිහ වැසිලා තියෙනවා. අවුරුදු දෙක තුන ගිය මිනිහ කුණු වෙලා මිනිහ ගන්ධස්සාරේ ඇට සැකිලි පාරවල් අයින්වල තියෙනවා. මුළු විශාල මහනුවර අමු සොහනක් වුණා. ඔකට කියන්නේ නම මොකද්ද? සසර. ඒක ඔය ව්‍යසනනේ, රෝග ව්‍යසනනේ. ඉතින් නමුත් යුද්ධවලදී, ලංකාවේම යුද්ධවලදී මහාවංශය කියවන්න බලන්න, මිනි ඔලු විතරක්. ඒ කියන්නේ මිනිස්සු මරලා ඔලු කඳු පිටින් ගොඩ ගහලා තියෙනවා. කඳු පිටින් ගොඩ ගහලා තියෙනවා. මිනි ඔලු උඩ රජවරු අභිෂේක කරලා තියෙනවා. පුදුම සසරක් මේක. ඊට පස්සේ ඔබ කල්පනා කරලා බලන්න ඉල්ටිටි කලබල කාලේ පිටි පිටි ගහලා දාපු හැටි මිනිස්සු බස්වලද ගම්වලද ඊළඟට රණ විරුවෝද මිනි කොහොමද කුණු වෙවි යනවා ඊළඟ ලොරි පිටින් මිනි ගෙනල්ලා බානවා ගෙවල් වලින් හොඳට ඇහැ කන පේන අතපය තියෙන දරුවෝ ගෙනියනවා ගෙදරට මිනි පෙට්ටියනවා සීල් කරලා කෑලි සමහර මිනි පෙට්ටි වල කෑලි අඩු තැන් වලට කෙහෙල් කොටන් දාලා හදලා මෙහෙමයි මේ සසරේ ස්වභාවය මිනිස්සු හැඬුවා ගොඩක් මිනිස්සු වැළපුණා ගොඩක් කාලෙන් කාලෙට මොනවා හරියනවා ඊට පස්සේ සුනාමිය කාලේ බලන්න මිනි කන්දරාව ගස් වල එල්ලිලා ලිං වල වැටිලා ලඳු කැලෑවල ඇලවල් වල දොලවල් වල පාරවල් වල කෝච්චි වල වාහන වල කොච්චර මිනි එල්ලිලා ඉල්ලලා තිබ්බද දකින මිනිසුන්ගේ හිත වලට කොච්චර සන්තාපය ආවද මොකද්ද මේ මේකට කියන නම ඔබ තමයි සසර මේක තමයි සසර සංසාරය කියන්නේ දුක් කරදර මැදින් සුළු සතුටක් ලබන දුක් කරදර ගොඩාක් මැදින් චූටි සතුටක් ලබනවා මේක තමයි සංසාරය කියන්නේ මිනිස්සු කරදර අඩු වෙනකොට උඩ පැන පැන ඉන්නවා ඊට පස්සේ කරදරයක් ආපු ගමන් දරා ගන්න බෑ මේ ලෝක ඉතිහාසෙත් ලංකා ඉතිහාසෙත් සැනසෙල්ලෙන් හිටපු කාලේ හැටි නෑ වෙන්වත්නේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ලංකාවට රැගෙන ඇවිල්ලා මේ ලංකාව ධර්මද්වීපයක් කරලා රහතන් වහන්සේලාගේ යුගයක් කරලා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනමන් පෑවට පස්සේ අවුරුදු 30 ගානයි මේ රට සිංහල රාජ්‍යයක් විදිහට තිබෙන්නේ. සේන ගුත්තික කියලා මේ සොලි දෙන්නෙක් ඇවිල්ලා මේ රට ආක්‍රමණය කළා. රහතන් වහන්සේලා වැඩි ඉදින් මිනිසු ප්‍රතිපිටි ගෙවුවා. මේ රහතන් වහන්සේලා පහළ වෙලා රහතන් වහන්සේලා වැඩලා රහතුන් බිහි කරලාවත් මේ ලෝක ඉතිහාසයේ මේ ලංකා ඉතිහාසයේ මොන ඉතිහාසයේ හරි ඒ හැටි කාලක් සැනසෙල්ලේ ඉන්න බෑ. ඉතින් මේ දුක් කරදර අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙච්ච අය අමා නිවන් පුරේද ගියා. ඒ නිසා මේක මේ දැන් අපි සාමාන්‍යයෙන් අපි දෙවිවරුන්ට යාඥා කළාට පහන්තිතිය දිවියන්ට කිව්වට ඇයි දිවිවරුනි මේ කරදර පේන්නේ නැද්ද? අහස පොළොව නොහුලන කරදර මේ ලෝකපාලක දෙවිවරුන්ට පේන්නේ නැද්ද කියලා අපි කිව්වට දෙවිවරු දීර්ඝායසයි. ඒ දෙවිවරුන්ට අවුරුදු දහස් ගානක ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ ඒ දෙවිවරු දැක්ක රහතුන් නිද්දින් මිනිසු පිටිපිටි ගහලා කපලා දාපු හැටි. ඒ දෙවිවරු දකිනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී වියසන වලින් එක ගමේ 511කට මැරිලා තියෙනවා. නාදිකා ගමේ මිනිසු 500 ගානක් මැරුණා වියසනයක් ඇවිල්ලා. ඊළඟට රජගහනුවර ගොඩාක් මිනිසු මැරුණා මේ රෝග වියසන ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කලින් රජගහනුවරින් මැරිච්ච මිනිසුන්ගෙන් 24 ලක්ෂයක් මාර්ගඵල ලැබපු දෙවිවරු ඉඳලා තියෙනවා. ඉතින් 24 ලක්ෂයක් මාර්ගඵල ලැබුවා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන්න කලින් දෙව්ලෝ ඉන්නවා කියන්නේ රජගහනුවරින් විතරක් කොච්චර රජගහනුවරින් මැරිලා තියෙනවද? ඒ නිසා මරණය, රෝග, පීඩා, සන්තාප කියන ඒවා පින්වත්නි මේවට කියන්න තියෙන සසර සසරේ යන සත්වයා උරුම කරගත් දේවල්. දැන් අපිට මේ වෙලාවේ පින්වත්නි දැන් අපි කියමුකෝ මේ කරදර කංකටළු වෙද්දී ජනමාධ්‍ය තුලිනුත් ඒ වගේම නොයෙකුත් ප්‍රකාශන තුලිනුත් මිනිසුන්ගේ හිස් සංසනවා. ඇත්තට මේක හොඳයි. නමුත් මේ සැනසෙල්ල ඇස්සේ මිනිසු මේක අවබෝධ කරන්නේ නැද්ද? දැන් නම් සනසවන්න කවුරු හරි ඉන්නවා. අනාගතයේ සසරට වැටුණාට පස්සේ ආයෙත් කවුද නොබලාගේ දුක් සන්තාප සනසවන්නේ? දැන් අපි අහවල් තැන මෙච්චර මැරුණා අහවල් තැන අච්චර ලෙඩ වෙලා කියලා දන්නවා මාධ්‍යයේ තියෙන නිසා. ඔයාලා හිතන්න හුලුවත් එළියෙන් යන ඊළඟට අනබෙරියෙන් මේ පණිවිඩ දැනගන්න කාලේ ඈත ගමක මිනිස්සු සිය ගණන් මැරෙද්දී ඒ රටේ මෙහා පැත්තේ කෙළවරි මිනිස්සු එක දන්නේ නැහැ. මේ රටේ එක පැත්තක නාය ගිහිල්ලා මිනිස්සු වෙනසි යද්දී ඒ රටේ අනිත් පැත්තේ කෙළවරි අය ඒව දන්නේ නැහැ. ඒ නිසා වින්වත්නි මේ දැන් අපි දන්න නිසානේ මේ අඬනවනේ. රෝග වලින් දවසට මෙච්චර මැරුණා කියලා අපි මේ බය වෙලා තැතිගෙන මේ ලෝක සත්‍යය වාසය කරනවා. නමුත් ඔයාලා දන්නවද දවසට සිංහල මිනිස්සුම බඩේ දරුවෝ මරනවා 700ක් දවසට 700ක්. දවසට 700ක් සිංහල මිනිස්සු දරුවෝ ගස්සා කරනවා. ඒවට මොකද්ද කියන්නේ? ඒවට මොනවද විසඳුම්? ඒවට කවුද ශෝක කරන්නේ? මේනේ මේකට කියන නම තමයි සිංහවත්නි සසර. මේක තමයි සසර. දවසට ඇක්සිඩන්ට් වලින් ලෝකේ මැරෙන සංඛ්‍යාව. ඒ නිසා මේ මැරි අතපය කැඩි කැඩි සම්පූර්ණ අතපය ඔක්කොම කැඩිලා කඳක් විතරක් ඉතුරු වෙලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අබ්බගාට වෙලා මිනිස්සු ජීවත් වෙනවා. අඳගොළු බිහිරි වෙලා මිනිස්සු ජීවත් වෙනවා. මේවට කියන නම පින්වත්නි සසර. ඊළඟට දැන් අපි චීනයේ මෙච්චර මරුණා මෙච්චර ව්‍යසන වලට පත් වුණා වසංගත වලට පත් වුණා කියලා කියන ඔය චීනයේ මිනිස්සුගේ ගෙවල් වල මාළු ටැංකිය ඇති. ඔය මාළුන්ට කෑම දාන්නේ කවුද? ඔය මෙයා මාළුන්ගේ ජීවිත වලට යන කලදසාව මොකද්ද? ඒතර උන්ගේ සසර. ඕස්ට්‍රේලියාවේ ගිනිගන පිච්චි මිනිස්සු දිව්වා. සතා සිව්පාව අමු පන පිටින් පිච්චුණා. ඒවට මොකද්ද කියන නම? සසරනේ. චීනයේ මිනිස්සු කන්නේ නැති ගෑමක් නෑ. සතා සිව්පාව මියා පූසා හැම බල්ලා වවුලා හැම එකම කනවා මිනිස් මාංශත් කනවා මව් කුසේ හැදෙන මේ මව් කලලේ දරු කලලේ හම්බලා කනවා ජීනි මිනිස්සු. ඒකට මොකද්ද කියන්නේ? සසරණේ. මේවා කොහොමද නවත්තන්නේ? මේ ඔක්කොම නවත්තන්නේ කොහොමද? කොහොමද සුවදායක ලෝකයක් හදන්නේ? සැනසිලිදායක ලෝකයක් කොහොමද මින්වත්නි හදන්නේ? මෙහෙම සසරක් නැතිෙන්නේ. එකිනෙකා කරගත්ත කර්ම විඳවනවා, තාවකාලික කර්ම රැස් කරගනවා. පෙලක් අය විඳිද්දි පෙලක් අය රැස් කරගනවා. මේකම සසර. මොන ක්‍රමයකින් හරි ඔය දැන් වැඩි ඕනේ නැහැ. ලංකාවේ ගත්තොත් කාලිංග මාඝ මේ ලංකාව ආක්‍රමණය කළා. බුද්ධඝමී සිංහල මිනිසුන්ගේ අකප්පයක් කැපුවා. බුද්ධඝමී සිංහල මිනිසු කාලිංග මාඝගේ කාලේ හිටියනම් එක්කෝ අතක් නැහැ, එක්කෝ පයක් නැහැ. අතපය කපනවා. ඊට පස්සේ දැන් අර අපිට මොන ගැහුණා මේ කන්සලිය වෙති අම්ම කෙනෙක්. ඒ අම්මා දුක් විඳලා ඒ අම්මට මේ කොටි එච්චර වද දීලා මේ ඇඟේ තැන් තැන් වල කඩුවෙන් කපලා එල්ටිටි කියලා. හොඳයි, ඉතින් තවත් ජීවත් වෙනවා. මෙහෙම සසරක්. ඊළඟට 89 කලබලවලදී මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට දුන්න වද ටික කොහමද? ආයෙ ටයර් වලින් පුච්චා ඔලු මේ පාරවල් හන්දියේ කනවල ඔලු කපලා ගහලා බිත්තියේ තියලා ඇන ගහලා. ඒකර මේවා සසරනේ. කළු ජූලේ කාලේ කොහමද? ඒවා සසරනේ. සුද්දාගේ කාලේ කොහමද වෙඩි තිබ හැටි? ඌව වෙල්ලැස්ස කැරැල්ලේදී ඌවේ මිනිස්සු විතරක් 30,000ක් වෙඩි තියලා මල්ලා තියන සුද්දෝ. ඒකට වින්වන්නේ මිනිස්සු මැරෙනවනේ. රෝගයකින් හරි සතුරුව දුරකින් හරි ඊට පස්සේ වතුරෙන් හරි සුළඟෙන් හරි නායෑමකින් හරි මොකකින් හරි මේ මිනිසුන්ට වෙන ව්‍යසන. මේවට කියන කෙටි නම තමයි සංසාරේ. මේ කාරණේනුත් තේරුම් ගන්න පින්වත් මේ සංසාරේ බියකරුයි කියලා. අපි මෙච්චර කාලයකට මේ බණහන අය අතර ඇති අවුරුදු 80 70 60 50 40 ඒකට අවුරුදු 50ක් 40ක් 60ක් 70ක් මරණ වලින් බේරි ආවා. 70 ගණන් වල කරදර වලිනුත් බේරුණා, 80 ගණන් වල කරදර වලිනුත් බේරුණා, ඊළඟට බෝම්බ වලිනුත් බේරුණා, සුනාමි වලිනුත් බේරුණා, ඔක්කොගම බේරිලා කොරෝනා වලිනුත් බේරිලා අවසානේ කොහමරි දිරලා හරි මැරිලා යනවා. මෙච්චර කාලයකට අපිට මරණය මොන නොගැහුණාට කවදා හරි මරණය අපිට මොනිච්ච වෙන දවසක් එනවා. ඇහැට මං අරගන්න බැරිව. ඒ නිසා මේ සංසාරේ ඒ තරම් බියකරුයි. මිනිස්සු විදිහට මෙච්චර දුක්ඛ ශෝක සන්තාප විඳිනවනම් තිරිසන් සත්ව ලෝකේ කොච්චර දුක්ඛ සන්තාප ශෝක ඇතිද කල්පනා කරලා බලන්න. ඊට පස්සේ මේ පෙනෙන ලෝකවල ඔහොම දුක්ඛ සන්තාප තියෙනවනම් පෙරේතයන්ගේ ලෝකේ ප්‍රේත ලෝකේ කොච්චර දුක්ඛ ශෝක සන්තාප තියෙනව ඇතිද? ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න. අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ බියකාරයි, ගොඩාක් බියකරුයි කියලා වදාළා නම්, බොහෝ දුක් සහිතයි කියලා වදාළා නම්, ඒකාන්තෙම සත්‍යයක්. ඒකාන්තෙම සත්‍යයක් බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාව. මේ මිනිස්යාට ඒ හැටි කාලය සැනසෙල්ලේ ඉන්න බෑ. මොකක් හරි කරදර කම්කටොළු වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දන්න කරුණු කාරණාත් හිතන්ද ගම්වල මිනිසුන්ට වෙච්ච කරදර ඒ අනුවත් හිතන්ද සංසාරී බිය කරුයි කියලා. නමුත් මිනිස්සු තමන්ගේ ජීවිතයට කරදර කම්කටොළු වෙද්දී තමන්ට එන කරදර කම්කටොළු දුකක් කියලා හිතනවා. නමුත් මිනිසුන්ට එනේවත් අනේ මේ මිනිසුන්ට වෙන දේවල් කියලා හිතනවා. නමුත් සංසාරයේට තියෙන බය සසර බය නෑ. සසර බය නෑ. තමන්ගේ ප්‍රියමනාප එකම පුතා මැරුණාට පස්සේ අම්මලා පපුවේ අද්ගගා හඬනවා. අනේ ආයෙත් උඹ මගේ පුතා වෙයනින් කියලා. එතකොට කර්මය සකස් වෙලා තියෙන්නේ ඒ අම්මට දාව ඉපදිලා අඩු වයසෙන් මැරෙන්න නම් පුතා ආයෙත් අර අම්මා පැතුවේ ආයෙත් අඩු වයසෙන් දරුවා මැරෙන ජීවිතයක් පැතුවා. දරුවෝ නිසා දුක් විඳින අම්මලා ආයෙත් පතනවා. අනේ උපනුපන් ජීවිතේ දරුවෝ නම් එපා මං විඳින දුකට කියලා. ඊළඟට ආයෙ සංසාරී ඉපදෙනවා දරුවෝ නැහැ. ඊට පස්සේ දරුවෝ නැති දුකට හැමතැනම ඇවිද ඒ ගින්න නිවා ගන්න බලනවා. පතන එකයි ඒ පතන එක ලැබුණාට පස්සේ විඳින දුකයි මේවා තමයි මේ සසරේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය මම පොඩි කාරණා ටිකක් මේ දහම් වැඩසටහන ප්‍රවේශයක් විදිහට කිව්වේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා පොඩ්ඩක් බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ තරම් ඔබ මමත් ඔබ කවුරුත් අපි සද්ධායෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ තරම් සසර ගැන දන්න කෙනෙක් තවන් ලෝකේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංසාරය ගැන කුමන කරුණු කාරණා වදාලාද කියන කාරණාව අපි ටිකක් ධර්මයෙන් ඉගෙන ගනිමු. ඒ වගේම විශේෂයෙන් මේ දහම් වැඩසටහනේ ඔබට පිළිවෙලට ශ්‍රවණය කරගන්න ලැබුණොත් මේ මනුෂ්‍ය සත්වයා නැත්නම් මේ සංසාරී සත්වයා සසරේ ගමන් කරද්දී නිරේක වෙතෙනවා. සුරු පින්වන්නේ නිරේවල් 136ක් තියෙනවා. ඒතකොට මේ දහම් වැඩසටහනේදී අපි උත්සාහ කරනවා නිරේවල් 136ේම විස්තර ඔබට කියලා දෙන්න. ඒ වගේම මේ සත්වයා ගමන් කරද්දී සංසාරේ තිරිසන් ලෝකේ වෙතෙනවා. චිව හැකි ප්‍රමාණයක් තිරිසන් ලෝකයේ තියෙන යථා ස්වභාවය ගැන යම් දහම් කරුණු ටිකක් ඔබට කියලා දෙන්න අපි කල්පනා කරනවා. ඒ වගේම මේ දහම් වැඩසටහනේදී අපි කල්පනා කරනවා പ്രേත ලෝකේ විශේෂයෙන් සවිස්තරව දිවසින් දැකලා പ്രേත ලෝකේ പ്രേතයත් එක්ක කතා බහ කරමින් ඔබට ගෙනෙන්න පුළුවන් තොරතුරු යම් තාක් ප්‍රමාණයක් අපිට පුළුවන්ද මේ പ്രേතයන්ගේ ලෝකේ තොරතුරු දැනගත්ත ඒ ස්වභාවයන් ඒවා ඔබට කියලා දෙන්න කල්පනා කරනවා. ඉතින් ඒවා හරි අද්භූත ජනකයි පුදුම සහගතයි. හැබැයි සත්‍යයි. සුරංගනා කතා නෙවෙයි. ඊළඟට පින්වත්නි අපිට අසුර ලෝකේ ගොඩක් අය අසුර ලෝකේ ස්වභාවල් දන්නේ. ඒක අසුර ලෝකේ ස්වභාවල් ඊළඟට මනුස්ස ලෝකේ යම්කිසි ස්වභාවල් ඊළඟට දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඒ නිසා අවීචි මහ නරකාදී පටන් අකනිතා බ්‍රහ්ම ලෝකේ දක්වා ලෝක ධාතුවල ස්වභාවවත් මිනිසයා මැරිලා ඒ ලෝකවල සැරිසරන හැටි සංසාර සත්වයාගේ සසර ගමනන් මේ වැඩසටහන තුලින් කියලා දෙන්න කියලා තමයි අපි කල්පනා කරන්නේ. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර ගමන ගැන කුමක් වදාළාද කියලා අපි මේ විතාවේ ඉගෙන ගනිමු. බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ සංසාරය ගැන වදාළ දේශනා සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. ඉන්වත් මහණෙනි මේ සංසාර අනවරාග්‍රයි. කෙලවරක් නැහැ. ඒ වගේම පුබ්බා කෝටින පඤ්ඤායති ආරම්භක කෙලවරක් දකින්ට ලැබෙන්නේ නැහැ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සත්‍යයන් සැරිසරනවා සංසාරේ කෙලවරක් නැතුව ඇවිද ඇවිද වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං දීර්ඝ වූ සංසාරේ මෙතෙක් ආපු සංසාරේ දුක් අනුභව කරපු එක තමයි කියනවා කරලා තියෙන සංසාරේ දුක්ඛං පච්චනුභූතං ගොඩාක් දුක්වලට ලක්වලා ගොඩාක් දුකෙන් පීඩාවෙන් දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංකින් මඤ්ඤත භික්ඛවේ කතමස්සුකෝ බහුතරං යං වා කෝ ඉමිනා දීගේන අද්දුනා සන්දාවතං සංසරතං අමනාප සම්පයෝගහා මනාප විප්පයෝගා කන්දන්තානං රුධන්තානං අස්සු පස්සන්නං පග්ගරිතං යං වා චතුසු මහා සමුද්දේසු උදකන්ති මොකද්ද පින්වත් මහණෙනි ඔබ මේ ධර්මයේ ගැන දන්නේ ඒ තමයි පින්වත් මහණෙනි මේ සංසාරේ සැරිසරද්දී ඔබ බොහෝ කාලයක් අමනාප දේවල් එක්ක එකතු වෙලා මනාප දේවල් වලින් වෙන් වෙලා අඳුපු වාරවලදී වැටිච්ච කඳුළුද වැඩි සතර මහා සාගරී ජලයේද වැඩි කියලා ඇහුවා. ඊට සංඝයා වදාළා පින්වත් මහණේ පින්වත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දරාගෙන ඉන්නේ මේ විදිහයි. ඒ තමයි ස්වාමීනි කඳුළු වැඩි අඳුපු අඬපු කඳුළු වැඩි සතර මහා සාගරේ ජලය අඩුයි. එච්චර අඬලා තියෙනවා. දැන් බලන්න රෝග එනවා අපිට කියන්නේ මේ කරදර එනවා කියන්නේ අමනාප දේවල් එක්ක එකතු වෙනවා. මනාප දේවල් වලින් ඈත් වෙනවා. හොඳටම බලන්න වෙලා තියෙන එකයි. රස්සාවල් වලට සැනසිල්ලේ ය아가න්න නැහැ. ගමන බිමන සැනසිල්ලේ ය아가න්න නැහැ. කඩේ කියන සැනසිල්ලේ කන්ද බොන්න නැහැ. බඩුවක් සැනසිල්ලේ ගන්න විදියක් නැහැ ඇඳුමක් සැනසිල්ලේ ඇඳ ගන්න විදියක් නැහැ සැනසිල්ලේ කැමති කැමති තැනකට යන්න විදියක් නැහැ මේ ඔකෝම මේ මනාප දේවල් වලින් වෙන්වීම නේද? දේවල් වලට කොටු වෙලා ඉඳ සිද්ධ වෙනවා කනබන දේවල් මේ තීරණය කරන්න සිද්ධ වෙනවා ආරක්ෂාව ගැන හිතන්න සිද්ධ වෙනවා රෝගවලදී කටට මුඛවාඩම් දාගෙන ඉඳ සිද්ධ වෙනවා ඊට පස්සේ අත හැම වෙලාවම අසෝදා සෝදා ඉඳ සිද්ධ වෙනවා ඊළඟට හැම වෙලාවෙම වෛද්‍ය උපදෙස් පිළිපැද ඉන්න සිද්ධ වෙනවා මේ ඔක්කොම මේ මේ අමනාප දේවල් ලං වෙලා නේද මනාප දේවල් වලින් වෙන් වෙලා අමනාප දේවල් ලං වෙලා ඉතින් ඒ නිසා මේ විදිහට අඬද්දී වැළපෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට අඬද්දී වැළපෙද්දී ගිය කඳුළු දැන් රෝගවලට ලක් වෙච්ච විෂණ වලට ලක් වෙච්ච අයගේ නිවෙස් වල නෑදෑයන් අඬනවානේ ඒ ඇස්වලින් වැටෙන කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වෙලී සංසාරේ කොච්චර අඬලා තියෙනවද? ඒ නිසා තමයි මම අර මුලින් කිව්වේ අර දීර්ඝ ආයුෂ තියෙන දෙවිවරු මේවා දකිනවා. එයාලා මේ ලෝකේ ව්‍යසන දකිනවා. මිනි කඳු ගණන් මැරෙනවා දකිනවා. උපන් සත්වයාට මරණේ උරුම වෙලා කියලා දකිනවා. ඒවා දකින නිසා අපි සාමාන්‍ය මේ ලෙඩ දුක්වලදී, කඩතරවලදී පහන්තිතිය දිව්‍යන්ත යාස්තිකා කළා කියලා ඒ දෙවරු මැදිස්තයි මොකද ධර්මය අවබෝධ කරපු දෙවරු නම් දන්නවා උපන් සත්වයා නොමැරේවා කියලා කෙසේ ලබන්නද මොන කරදරෙන් හරි උපන් සත්වයාට මැරෙන්න ක්‍රමයක් නිවේද පින්වත්නි හැදෙන්නේ හොඳට කල්පනා කරන්න උපන් සත්වයාට මැරෙන්න ක්‍රමයක් හැදෙනවා එක්කෝ බෝම්බයක් එක්කෝ ත්‍රස්තවාදී එක්කෝ අන්තවාදී එක්කෝ ව්‍යසන එක්කෝ ගම් වතුර එක්කෝ සුනාමි එක්කෝ සුලිසුලා එක්කෝ ලෙඩ රෝග අවසානයේ මොකක්වත්ම නැත්තම් අවසානයේ මැරිලා මේ මේ වයසට ගිහිල්ලා හරි මැරිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා උපන් සත්වයාට මැරෙන්න ක්‍රම තමයි මේ හැදින්නේ. ඉතින් මේ සංසාරේ අපි ඔහොම ගමන් කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෙඩ වෙලා අඬනවනි ඒ ලෙඩ වෙලා අඬද්දී රෝග ව්‍යසනවල දිමේ තියෙන වසංගත මේ වගේ දින් අඬද්දී ඇස්වලින් වැටිච්ච කඳුළු ඇස්වලින් වැටිච්ච කඳුළු ටික එකතු කළොත් කොච්චර තියෙයිද කියලා හෙව්වා සතර මහා සාගරෙත් එක්ක සමාන කරලා බලනකොට ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ සතර මහා සාගරේ ජලය අඩුයි ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ අඬපු කඳුළුමයි වැඩි ඒතර කොච්චර අපි සංසාරේ රෝග ව්‍යසන වලට පත් වෙන්න ඇතිද ව්‍යසන වලට පත් වෙන්න ඇතිද එච්චර අපි සංසාරේ දුක් විඳලා තියෙනවා මේ අපි මේ සසරේ ගමන් කරද්දී අපි සැප විඳා කියලා යමක් තියෙනවනම් ඒක මේ සුළු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඔය සැපේ සතුටේ සැනසෙල්ලේ මිනිසු ඉනාවේ ඉන්නකොට පොඩ්ඩක් නුවණකින් කල්පනා කරන මේවා අනිත්‍ය වෙනවා කියලා. හැබැයි ඒ විතරක් නෙවෙයි. දැන් තියෙන දුකක් තියෙනවා නම් ඒකත් අනිත්‍යයි. ඔබ මේ වින්නතුන්ට වැඩි ඈතක් යන්න ඕනේ නැහැ. මෑත භාගයේ පොඩ්ඩක් බලන්න. ඔය අන්තවාදී ප්‍රහාර බෝම්බ ප්‍රහාරවලදී මිනිසුන්ගේ ඇතිවෙච්ච බය තති ගැනීම ඒවත් එක්ක මිනිසු කොච්චර දුකක් අනුභව කළාද? ඒක ඉතින් අනිත්‍ය වෙලා ගියන්නේ. අනිත්‍ය වෙලා ගිහිල්ලා ආණ්ඩු පෙරලීමත් එක්ක මිනිසු සතුටු වෙලා රතිඤ්ඤ දාලා ඒ මායේ සතුටු වෙවි ඉන්නකොට මේ කොහෙදෝ යන රෝගයක් ආවා. ඒසායෙන් මිනිසුන්ට බය තති ගැනීම ආවා. ඒකට අර විඳපු සැප වාස්ප වෙනවා වගේ එකක් වෙනවා. ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා ආයෝක වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා ගිහිල්ලා ආයෙත්ින් කරදරයක් එනවා. මතක තියාගන්න කරදරයක් ඉවරුනාට පස්සේ දැන් නම් ඔක්කොම ඉවරයි කියලා එකක් නෑ. ඉවරයි කියලා කියන්නේ අපි මේ දුක් විඳින්නේ සසර පුරුද්දට. ඊගොස්සේ බුදුරජාන් වහන්සේ වදාළා ඥාති වියසන දෙස බලන්න කිව්වා. ඒ කියන්නේ අපේ ප්‍රියමනාප ඥාතීන් නැති වෙලා හඳද්දි අපි හිතවත් අය මේ ඉන්නවා මේ මැරිලා. මේ ඉන්නවා ඥාතින් පැහැරගෙන ගිහිල්ලා. මේ ඉන්නවා ඥාතින්ට කරදර සිද්ධ වෙලා. මේ ඉන්නවා ඥාතින්ට වසංගත බෝ වෙලා. ඒ වාගේ වෙලාවක අඳද්දී ඇස් වලින් වැටිච්ච කඳුළුද වැඩි, සතර මහා සාගරේ ජලයේද වැඩි. බුදුරජාණන් වහන්සේ වද සංඝයා කියන ස්වාමීන් වහන්සේ සතර මහා සාගරේ ජලයේ පුංචි සාදු සාදු පින්වත් මහණේකාරි සතර මහා සාගරයේ ජලයේ අඩු යඬපු කඳුළු ප්‍රමාණය වැඩි. ඊට පස්සේ තියෙන භෝග ව්‍යසන, තමන්ගේ තියෙන සකල වස්තුව නැති වෙලා යද්දී අඬපු ඇඳිලි මිනිස්සු කොහොමද තමන්ගේ ඉස්සර මට මෙහෙම තිබ්බා දැන් මොකවත් නැහැ වලව් වල හිටපු අපි පහ මහා පාරට වැටුණා කියලා තියෙන සන්තාප පපුවේ අද්දසා ගැනීම. ඒ වෙලාවේදී වැටෙන කඳුළු වැඩි ඕනේ පුංචි මිනිසෙක් අහිංසක කමට රස්සාවක් කරලා ආසාවට දාන චේන් එක හොරෙන් ගත්තට පස්සේ ඒකත් භෝග ව්‍යසනනේ. ඊළඟ තමන්ගේ ඉඩම කවුරු හරි වෙන හොර නඩුවක් දාලා ගත්තොත් ඒක භෝග ව්‍යසනනේ. ඊළඟට තමන්ගේ ඉදේව රාජසන්තක වුණොත් භෝග ව්‍යසනනේ. හොරු පැහැරගත්තොත් ඒක භෝග ව්‍යසනනේ. තමන්ගේ වස්තුව නැති වෙද්දී අඬපු කඳුළු ප්‍රමාණය සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. ඔන්න සංසාරේ ඔබත් මමත්. මේ කියන්නේ වෙන කවුරුවත් ගැන නෙවෙයි ඔබත් මමත් ගැන. මේ කියන්නේ හැම බණපදයක්ම ඔබ වෙනුවෙන් කියන්නේ. ඔබයි මේ ඇඬුවේ. ඔබයි මේ ඇඬුවේ වෙන කවුරුත් නෙවෙයි. මේ ඇඬුවේ මේ ශෝක කලේ ඔබයි. පුදුමේ මෙච්චර අඬ ආපු සංසාරේ අපි මොහොතක් හරි hina වෙලා ඉන්න එකයි පුදුම. අඬන එක නෙවෙයි පුදුම. කරදරේන එක නෙවෙයි පුදුම. මොහොතක් හරි hina වෙලා ඉන්න එකයි. ඔබ මෙච්චර කාලයකට මේ මනුෂ්‍ය ජීවිතේ කරදර වලට ලක් නොවී හිටියනම් ඒක ඔබගේ පිනේ ආශ්චර්යයක්. නමුත් යන්න තියෙන සංසාර ගමන සුළුපටු නෑ. පින කියන එක පවා ගෙවෙනවා. පින ගෙවෙනවා. ඉතින් ඒකයි මේ සංසාරේ භයානකකම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා මැරුණාට පස්සේ තමන්ගේ ප්‍රියමනාප එකම මෑණියෝ මැරුණාට පස්සේ අඬපු කඳුළු ප්‍රමාණය සතර මහා සාගරේ ජලයට වැඩි. ඒක කොහොම අම්මලා කොච්චර ඉඳලා තියෙනවද? කොච්චර අඬලා තියෙනවද? ඔය මරණයේදී අඬද්දි බලන්න පින්වත්නි අඬලා අඬලා අවසානයේ කඳුළු නැති වෙනවා. කඳුළු නැති වෙනවා කතා කරගන්න බැරුව යනවා. අර වැටිච්ච කඳුළු ටික විතරක් එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි. මේවා පිළිගන්න පින්වත්නි මේක සත්‍යය. ඔබ අඬපු ඇඬිල්ල මේ. මම අඬපු ඇඬිල්ල මේ. අපි සංසාරේ මෙහෙම බලාගෙන යනකොට අඬපු එක විතරයි කරලා තියෙන්නේ. පුදුමයක් නෑ අඬපු එක කියනවා. දැන් ඇඬෙන එකෙත් පුදුමයක් නෑ. ඊට පස්සේ තාත්තා මැරුණාට පස්සේ ප්‍රියමනාප තමන්ගේ පියා මැරුණාට පස්සේ අඬපු කඳුළු ප්‍රමාණය එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ අඬන ඇඬිල්ලේදී මේ සතරේ ඒකනේ මුලින්ම කිව්වේ දුක්ඛම් පච්චන භූතං ගොඩාක් දුක් විඳින්නයි මේ කලී කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතා මැරිලා අඬද්දී එක එක අවස්ථාවල දුව මැරිලා අඬද්දී ඊළඟට ස්වාමියා මැරිලා අඳද්දී, ඊළඟට බිරිඳ මැරිලා අඳද්දී, ඊළඟට තමන්ගේ ඥාතීන් නැති වෙලා අඳද්දී, මේ විදිහට එක එක අවස්ථාවලදී, එතකොට අපි සංසාරයේ අඬපු වාරවලදී එකතු වෙච්ච එක එක කාරණා නිසා අඬපු කඳුළු වල ප්‍රමාණය අපි බැලුවොත් එහෙම ඒවට උපමා නැති තරම්. එක අවස්ථාවකදී සතර මාසාගරේ ජලිත වෙදී කියන්නේ ඒක අවස්ථා කීයකද? අපි අඬ නැඳිලි බලන්න. මේ විදිහට මනාප දේවල් වලින් වෙන් වෙලා අමනාප දේවල් සමග එකතු වෙලා අඬද්දී වැළපෙද්දී අපින් වැටිච්ච කඳුළු ප්‍රමාණය සතර මාසාගරේ ජලිත වෙදී කොහොමද සංසාරය කියලා බලන්න. මේ කරදර සංකෂ්ලු අලුත් ඒවා නෙවෙයි. මේ වියසන අලුත් ඒවා නෙවෙයි. මේ මේවා එන්නේ අපි සසරේ විඳපු ඒවා. මේ ලෝකේ හාහා පුරා කියලා මේ වියසන වසංගත හටගත්තේ නෑ. සසරේ කොච්චර තිබ්බද? අහිවාසක රෝගී කියන රෝගය ඇවිල්ලා පින්වත්නි, ඒ රෝගය වුණාට පස්සේ ගමේ මිනිස්සු ඒ ගෙවල් සීල් තියනවා. බෝ වෙන නිසා මිනිස්සුන්ගේ දොරවල් ජනෙල් සීල් තියනවා. ඇතුලේ මිනිස්සු කාගෙන ඉන්න ඕන. ඒකයි ලෙඩ හැදිච්ච නැති අය බිත්ති කඩාගෙන යන්නේ. කොහොමද කියලා හිතන්නකෝ. හැබැයි නෝන පාවිච්චි කරන්ද මේ ආම්දරු කිසිම කරුණාවක් මෛත්‍රියක් නැතුව මේ කියනවා මේ මිනිසුන්ට වෙන දේවල් වලට සෙත්පතක් නැහැ කියලා. අනේ උදේ හවස රතන සූත්‍රයේ කියන අපි මිනිසුන්ට සෙත්පතනවා. කරදරයක් වෙන්නේ බා මිනිසුන්ට කියලා. නමුත් පින්වත්නි මේවා ASCII අපි ජීවිතයේ යථා ස්වභාවය කල්පනා කරන්නේ නැද්ද? අපි මොනවා හරි මොන පිරිත කියලා හරි මොන සත්‍ය ක්‍රියාව කළා හරි මේ කරදර නැති වුණා කියන්නකෝ. ඉවරද කරදර? ආයේ ජීවිතයක් අපිට ලැබෙනවනේ. ආයෙත් උපදිනවනේ. ආයෙත් උපදිනවනේ. කොච්චර උපදිනවාද කියලා කියනවා නම් පින්වත්නි මේ සංසාරේ අපි ගත කරපු කල්ප ගණන ගණන් කරන්න බැරි තරම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි ඉස්ලාම් දේශනා කරන කල්පයේ කියනක ඉතාම දීර්ඝායස ප්‍රමාණයක්. උපමාවක් කියන්න පුළුවන් ද භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යොදුනක් දිග යොදුනක් පල්ල යොදුනක් මොස යොදුනක් කියන්නේ හැතැම්ම හතක් කියලා අපි ගමු නැත්නම් කිලෝමීටර් 10ක් කියලා. ඒක කිලෝමීටර් 10 10 පෙට්ටියක් වගේ තියෙන විශාල ගලක් අවුරුදු 100කට වතාවක් සිනිඳු සීලකින් එකවරක් පිහිනවා. එහෙම පිහලා ඒ ගල පොළොවටම ගෙවෙනවා නම් යම් කාලයක් ඒ ඊටත් වැඩි අවුරුදු ඊටත් වැඩි අවුරුදු තියෙනවා කියවෝ කල්පයකට. කිලෝමීටර් 10 10 පෙට්ටියක අබපුරවල තිබිලා අවුරුදු 100කට වතාවක් කෙනෙක් එක අබහැටියක් අයින් කරනවා. ඒ පෙට්ටියේම අබ ටික ඉවරුනම් අවුරුදු මේ කල්පෙට තියෙන අවුරුදු ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියලා. කොහොමද? කොච්චර දීර්ඝ සංසාරයක්ද අපි ගමන් කරන්නේ? කල්පනා කරලා බලන්න. ඒ වගේ කල්ප කොච්චර ගෙවිලා තියෙනවද කියලා හෙව ස්වාමීන් පින්වත් මහණනි එවැනි කල්ප කොච්චර ගෙවිලා තියෙනවද කියලා ගණන් ගන්න බෑ. ස්වාමීන් උපමාවක් කියන්න පුළුවන්ද? මේ බුදුරජාණන් වහන්සේ වදාළා ගංගා නම් ගඟේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා වැලිකඩ ගණන් කරන්න පුළුවන්ද කියලා හෙව්වා. බුදුර ඊට පස්සේ ගංගා නම් ගඟේ ඔබ දකින්න ඇති දඹදිව ගිහිල්ලා තියෙනවා නම් පාටලිපුත්‍රේ පැට්නාවල ඉඳලා විශාලා මහනුවරට යද්දී කිලෝමීටර් 900කට වැඩිය පාලම තියෙනවා ගංගා නම් ගඟ හරහා. ඔය එක තැනක. ඒතකොට හිමාලයේ ඉඳලා මොහොඳට වැටෙන තැන දක්වාම ගංගා නම් ගඟේ කොච්චර ඇසිද මේ පළල සහ වැලිකඩ. බුදුරජාණන්සේ ඇහුවා ඒව ගණන් කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඒව ගණන් කරන්න බෑ. පින්වත් මහණෙනි ඊට වැඩි කිව්වා. මේ වැලිකඩ වලට වැඩි කිව්වා. මේ සසරේ අපි ගමන් කරපු මේ සසරේ ඉපදෙමින් මැරෙමින් කල්පගාන. ඉච්ඡර කල්පගාන ගණන් කරන්න බෑ කියෝ. එතකොට හිතන්නකෝ කොහොම සංසාරයක්ද? කොහොම සංසාරයක්ද? ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. හැමදාම සත්පුරුෂ ඇසුර නැහැ. හැමදාම සංඝයා නැහැ. හැම කල්පෙම බුදුරජාණන් වහන්සේලා නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලී විවරණ ලැබලා පින්වත්නි අසංකේයයක් බුදුවරු නැහැ. ආයේ අපේ සුමේද තාපසයන් වහන්සේට ආයේ බුදු කෙනෙක් හම්බෙලා තියෙන අසංකේයයකින්. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තිරිනවම් පෑවට පස්සේ ආයේ අසංකේයයකින්. මේ විදිහට අසංකේය අසංකේය අසංකේය අසංකේය වශයෙන් සාරා අසංකේයයක් බුදුවරු නැතුව අතර අතර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා තමයි මහ බෝධිසත්වයෝ සංසාරේ ගමන් කළේ. එතකොට මේ සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ ගමන මේන්නේ කල්ප ලක්ෂයක් ඇතුළත. ඒ කල්ප ලක්ෂය මේ කල්පෙන් ඉවරයි මහා භද්‍ර කල්පෙන්. මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා පසනම පහළ වුණා. නිශ්චර බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුද්ධ ඉතිහාසයේම බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළ වුණ එකම කල්පය මේ කල්පයේ මෙතනින් ඉවර වෙච්ච ගමන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉවර වෙච්ච ගමන් ආයේ ලෝකෙට බුදුරු නැතිව කල්ප අසංඛ්‍යයක් තිබුණොත් එහෙම ඒ කාලෙට අපි කුමක්ද කරන්නේ? කෝ බණපද කොහොමද හිත හදාගන්නේ? රෝගවලට විසඳුම් හොය හොයා, මරණවලට විසඳුම් හොය හොයා, පපුවේ අද්දගා අඬ අඬ පින්පව් කුසල් නැතුව අහෝ එහිම සසරක් නම් එපා. ඒ උනාට යන්න සිද්ධ වෙනවනේ ධර්මයේ අවබෝධ නොකළොත්. ධර්මයේ අවබෝධ නොකළොත් යන්න සිද්ධ වෙනවනේ. මොකද කරන්නේ? මේ තීර කාලේ ලෙඩ රෝග ASCII පායන්නේ නැතුව ගියෝ. කන්න බොන්න නැතුව ගියෝ. මොකද කරන්නේ? දැන් ලංකාවේ ලංකාවේම මේ වෛද්‍ය පහසුකම් අඩුයි, ලෙඩ වෙන අය වැඩි වුණොත් එහෙම සමහර ලාවට ඔක්සිජන් දීලා ලෙඩා බේරා ගන්න පුළුවන්කම තියෙද්දිමුත් ඔක්සිජන් මැෂින් එක නැති නිසාම ලෙඩා මැරෙනවා. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න මේ සංසාරේ තියෙන දීර්ඝ බව ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සසරේ අම්මා නොවිච්ච කෙනෙක් නැහැ. සොදු හිතන්න කොහොමද සංසාරේ කියලා අම්මා නොවිච්ච කෙනෙක් නැහැ. මේ ලෝකේ ස්ත්‍රීන් ඉන්නවා නම් කෝටි 350, ඒ කෝටි 350ම අම්මලා වෙලා ඉඳලා කියනවා. ඒතර කෝටි 350ක් අම්මලා වෙලා ඉඳලා කියනවා කියන්නේ අපි කොච්චර සසරියන්නේ නැතිද? ඊට පස්සේ තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ. ඒතර කෝටි 350 පිරිමි ඉන්නවා. ඒතර තාත්තෙක් නොවිච්ච කෙනෙක් නැහැ. ඒතර මෙතන මිනිසු ගැනම කියන්නේ තාත්තා නොවිච්ච සත්වෙක් නැහැ කියලා කියන්නේ. මේ අම්මා නොවිච්ච සත්වෙක් නැහැ කියලා කියන්නේ. ඒතර මේ තිරිසන් ලෝකයේ ඔය මේ කුරුමිනියෝ ගත්තත්, වේයෝ ගත්තත්, මීමැස්සෝ ගත්තත්, බල්ලෝ වලල්ලෝ ගත්තත් ඔය ඔක්කොම සසරේ මව්වරු වෙලා ඉඳලා තියෙනවා. පියවරු වෙලා ඉඳලා තියෙනවා. ගණන් කරන්න බැහැ. හැබැයි මේ සංසාර ගමන ඉවර නැහැ නේ තාම. කෙනෙක් සෝතාපන්න වුණොත් නම් එයා තව ජීවිත 7යි කෙලවරක් තියෙනවා. සකදාගාමි වුණොත් කාමලෝකෙට එක වතාවයි එන්නේ කෙලවරක් තියෙනවා. අනාගාමී වුණොත් කාමලෝකෙට එන්නේ නැහැ, සුද්ධාවාස බ්‍රහ්මලෝකෙදීම පිරිනවම් පානවා කෙලවරක් තියෙනවා. රහතන් වහන්සේ ඒ ජීවිතේම පිරිනවම් පානවා කෙලවරක් තියෙනවා. සෝතාපන්න නොවන සත්වයාට සසර ගමනේ ඉදිරියට කොච්චර යන්න තියෙනවද කියලා ඉවරයක් නැහැ. මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද, ඒ සෑම බුදු කෙනෙක්ගේ කාලෙම අපි සංසාරේ හිටියා. අපි ඉබේ මේ රොකොට්ටුවකින් බැස්සා වගේ ඉබේ මේ පහළ වෙලා හතු පෙවෙන්න වගේ වෙච්ච අය නෙමෙයි අපි. හේතුඵල ධම මේක සංසාර චක්‍රයක්, ආරම්භයක් නෑ. හේතුඵල ධමකට යන්නේ අවිද්‍යාවෙන් වෙහිලා, තණ්හාවෙන් බැඳිලා. ඉතින් ඒ නිසා මේසා දීර්ඝ වූ සංසාරයේ ගියද්දී අගක් මුලක් හොයාගන්න නෑ. බුදුරජාණන් වහන්සේ වදාළා වින්වත් මහණෙනි මෙහෙම කරන්න උපමාව. ඒ තමයි පොළොවෙන් පස් ගුලියක් අරගෙන මේ ගුලි කරලා මේ මගේ තාත්තා කියලා වෙන් කළොත් එහෙම. ඊළඟට තව පස් ගුලියක් අරගෙන මේ තාත්තගේ තාත්තා කියලා වෙන් කළොත් එහෙම. පස් ගුලිය මේ පොළොවේ පස් විරේනවා. තාත්තලගේ තාත්තලගේ පරම්පරාව ඉවර වෙන්නේ නැහැ. කොහොම අගක් මුලක්ද? ඊළඟ මේ ලෝකයේ මේ පෘථුවියේම තියෙන ගස්කොළන් අඟල් 4 කැහැලි වලට කපලා මේ අම්මා, මේ අම්මගේ අම්මා කියලා වෙන් කළොත් එහෙම ඉවර වෙන්නේ නැහැ මේ සංසාරේ. අම්මල පරම්පරාව. එච්චර අම්මල, එච්චර තාත්තල. ඉතින් මේසා වූ දීර්ඝ සංසාරයක් තමයි මේ උපන් සත්‍යය ගමන් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අපි මේ සංසාරේ ගමන් කරද්දී අම්මාගෙන් බීපු කිරි ටික, එක අම්මා කෙනකින් බීපු කිරිම, එහෙම නැත්නම් සසරේ ගමන් කරද්දී අම්මලාගෙන් බීපු කිරි එකද කළොත් එහෙම සතර මහා සාගරේ ජලයට වෙලිය එච්චර කිරි බීලා උපන් හැම ජීවිතයකම කිරි බොන සත්ව අතර ඉපදෙනවද? ඒක කොහොමද සංසාරේ? කොච්චර දීර්ඝයිද සංසාරේ? හරි පුදුම සහගතයි මේ අපේ ගමන. මේ කිසිම දෙයක් අලුත් නැහැ පින්වතුනි. අලුත් දුකක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ අලුත් දුකක් නැහැ කියන්නේ අපි ඔක්කොම විඳපු ඒවා පුරුද්දට විඳින්න එකම සිද්ධිය 10000 වතාවක් වෙලා තියෙනවා. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මැරුණාට පස්සේ සුභද්‍රා කියලා දේවින් වහන්සේ මහ පොළොව බදාගෙන අඬනවා, සෝහන බදාගෙන. නාරදගේ නිරිසිං වහන්සේ ඇවිල්ලා කියනවා, සුභද්‍රා දේවින් වහන්සේ මොකද මේ අඬන්නේ? කිව්වා මගේ ස්වාමියා, කොයි ස්වාමියා වෙනුවෙන්ද කියලා අහනවා අඬන්නේ ඔය. කියනවා මගේ බ්‍රහ්මදත්ත. ඊට පස්සේ කියනවා මේ මම දිවසින් බලනවා කියනවා 84000ක් මෙතනම වලේ දාලා තිනවා කියනවා බ්‍රහ්මදත්ත කියලා රජවරු. ඒ 84000ගෙම බිරිඳ වෙලා තියෙන්නේ ඔබ කියනවා. කොහොමද? අපේ අම්මට දාව මාවම ඉපිදිලා තියෙනවා ගණන් කරන්න බැරුව 10000 වතාව. මම දරුවා ඒ අම්මා. ඊළඟට අපේ තාත්තට දාව මම ඉපිදිලා තියෙනවා ඒ තාත්තා මම පුතා 10000 වාරයක්. ඔබට හම් වෙන බිරිඳ ඔබටම බිරිඳ වෙලා සසරේ ඉඳලා තියෙනවා 10000 වතාවක්. ඊළඟට ඒ බිරිඳගෙන් සෑහීමකටපත් වෙන්නේ. ඊළඟ බිරිඳ නිසා දුක් විඳින ස්වාමීවරු ওই විදිහට දුක් විඳිනවා 10000 වතාවක්. ජාතක කතා බලන්න ඔය ස්ත්‍රීන් දවෙච්ච ආම්දුරුරු මේ බුදුරජාණන් වහන්සේ ළඟට පමුණුනු කියන්නේ පින්වත් මහන්නේ සංසාරයේ තෝ ස්ත්‍රී නිසා ඔබ මෙහෙම දුක් විඳ කියලා. මේ ඔක්කොම සසරේ දේවල්. සසරේ දේවල්. තමන්ට ලැබෙන දාව ලැබෙන පුතා තමන්ටම පුතා වෙලා උපදිනවා 10000 වතාවක්. කොහොමද? ඉතින් ඒ නිසා කෙලවරක් නැති සංසාරයක් තියෙන්නේ. දණ්ඩ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ දණ්ඩක් අරගෙන උඩට දැම්මොත් එහෙම ඒ දණ්ඩේ එක වෙලාවක අග වැටෙනවා, එක වෙලාවක මුල වැටෙනවා, එක වෙලාවක මැද වැටෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළා ඕම තමයි කිව්ව සංසාරෙට. ඕන්න උපමාවක් කිව්වා. එක වෙලාවක මේ ලෝකෙන් පරලෝකෙට යනවා, පරලෝකෙන් මේ ලෝකෙට යනවා, මනුස්ස ලෝකෙන් සතර අපායට යනවා, සතර අපායේ කල්ප ගණන් දුක් විඳලා ආයෙ මිනිස්සෙක් වෙනවා, ආයෙ මිනිස් වෙලා ඉඳලා දිව්‍ය ලෝකෙට යනවා, දිව්‍ය ලෝකෙන් ආයෙ හතර අපායට වැටෙනවා. ඔහොම ඔහොම යන්නේ. ස්ථිර නෑ. සමහරවිට මිනිස්සෙක් අපි ළඟට ඇවිල්ලා ඒ ඵලයන් කියලා පයින් ගහලා යවන් දීලා ජීවිතය සමහරවිට අපේ අම්මා වෙලා උපදිනවා, තාත්තා වෙලා උපදිනවා. සංසාර රාජ්‍ය මාලා කොච්චර දුක් විඳද අර ස්වාමි දිනින්ගෙන් බැටකක බුදුරජාණන්සේ දැක්කන්නේ දිවසින් මේ දෙන්න මාරුවේ මාරුවට එන්නේ එක ජීවිතයක මෙහා ස්වාමි දිනේ වෙනවා ඒකට ආරයට බැට දෙනවා මෙහා ස්වාමි දිනේ වෙනවා මෙහාට බැට දෙනවා සංසාරේ විවිධනවා පිටිලි විතර කාලා ඒ අර මතකද කාලි කතාව මේ කතාවේදී ඒ දරුවෝ ආරාම කරනවා ආරාමගේ දරුවෝ මෙහාල කරනවා මාරුවේ මාරුවට සසර යනවා ඒ නිසා කෙලවරක් නැහැ මේක අවසානයක් නැහැ මේ ගමන ඉතින් ඒ නිසා මේ දුක් දිගටම විඳ විඳ යනවාද කියන එක මේ කල්පනා කරන්න කියලා කියන්නේ. දිගටම යනවාද දැන් මේකේ කෙලවරක් නැතුව මේ සංසාර ගමන දිගටම යනවාද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිතර නිතරම වදාළේ පින්වත් මහණෙනි මේ විදිහට ගොඩාක් සංසාරේ අපි ගොඩාක් දුක් විඳලා ඒවම් භික්කවේ පින්වත් මහණෙනි මේ ආකාරයකට බොහෝ දුක් විඳලා බෝ වියසන තීව්‍ර දුක් විඳා දරා ගන්න බැරි දුක් විඳා ගඟේ මුහුදේ පැනපු වාර අනන්තයි මේ සංසාරේ දුක දරා ගන්න බැරුව. සියදී නසාගත් වාර අනන්තයි මේ සංසාරේ දුක දරා ගන්න බැරුව. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ එක පුජ්‍යලේ මැරිලා ඒ මිනිසයාගේ මේ ඇට සැකිල්ල ඉතුරුනොත් එහෙම එක පුජ්‍යලියෙන් නැරිලා ඒ මනුස්සයා ගැට සැකිල්ල ඉතුරු වුණොත් එහෙම ඒ ඇට සැකිල්ල ටික එකදු කළොත් එහෙම කල්පයක් පුරාවට වේපුල්ල පර්වතයේ තරම් විශාලයි කියලා. එච්චර එක්කෙනෙක්ගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මෙහිමයි සංසාරයේ ආවේ කටසි වර්ධිත ආවේ මහ පොළොවට පස්සේ එකතු කර කර ආවේ. දැන් හිතන්න මේ ගංගානම් ගඟේ වැලි කැට ගානට වැඩි නම් අපි ගත කරපු කල්ප ගාන එක කල්පයකට වේපුල්ල පර්වතය තරම් ඇට සැකිලි එකතු වෙනවා නම් අර වැලි කැටයක් එක කල්පයක් නම් ඒකට මහා මේ වේපුල්ල පර්වතය තරම් පස් එකතු වෙනවා නම් ඇට සැකිලි දැන් හිතන්නකෝ අර වැලි කැටයක් ගානේ වේපුල්ල පර්වතේ වේපුල්ල පර්වතේ වේපුල්ල පර්වතේ වේපුල්ල පර්වතේ ඒ විදිහට ඇටසැකිලි එකතු වුණාට පස්සේ අපි සංසාරය කළා දෙන්නේ මහ පොළොවට පස්සේ එකතු කරපු එකනේ. හොඳට කල්පනා කරලා බලන්න. ඒ නිසා ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ කෙලවරක් නැහැ. ඉතින් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ කෙලවරක් නැතුව අපි යන තැන් ටිකක් තියෙනවා. අමුතු තැන් වලට යන්නේ යන්නේ 136ක් අපාය වලට. කෝටි ගණන් තිරස්චීන යෝනි වලට. ඊළඟට කෝටි ගණන් ත්‍රේතාත්ම වලට. කෝටි ගණන් අසුරාත්ම වලට. ඊළඟට මනුස්ස ජීවිතේ. ඊළඟට දිව්‍ය ලෝක 6ට. ඊළඟට බ්‍රහ්ම ලෝක 16ට. ඉතින් මේ විදිහට තමයි අපි යන්නේ. ඒ අතරේ අසඤ්ඤ ලෝක වලට. ඉතින් ඒ නිසා මේ අද අපි මේ දහම් කරුණ වලින් ඉගෙන ගත්තේ මෙන්න දීර්ඝව සංසාරේ. සංසාරේ දිගයි කියලා අපි ඉගෙන ගත්තා. අපි ඊළඟ වැඩසටහනේ දෙන ඉගෙන ගනිමු අපි මේ සංසාරේ ගමන් කරද්දී යන ලෝක මොනවද කියලා. මේවා ඉගෙනගෙන පින්වතුනි නුවණ මුහුකුරා ගන්න. මේ ඉගෙන ගන්න ධර්මයේ කල්පනා කරනකොට ඒක සීලයට නෙවෙයි අදාළ. සමාධියට නෙවෙයි අදාළ. ප්‍රඥාවට අදාළ. සසර ගමන ගැන තීරුම් ගන්න එක අදාළ ප්‍රඥාවට. ඒ ප්‍රඥාව මිනිසෙකුට ලැබුණොත් ප්‍රඥා නරානන් රතනං ඒක විශාල මාණික්කයක්. ඒ නිසා ඔබට මේ දහම් දැනුම ටික ටික ලබා ගන්න ලැබුණොත් විශේෂයෙන් ඉගෙන ගන්න. ඉදිරියට මේ සතර අපාය සංසාර ගමනක් ගැන කතා කරන්නේ කවුරුවා. ඒ නිසා මේ ලැබුණේ ඉගෙනගෙන තමන්ගේ ජීවිතයට සිතන් සලසගෙන මේ කෙලවරක් නැති සංසාරයෙන් නිදහස් වෙන්න බලන්න. කෙලවරක් නැතුව දුක් විඳින ආප සංසාරේ නිදහස් වෙන්න බලන්න. බය තැති ගැනීම එනවා කෙලවරක් නැහැ. එකක් ඉවරනුත් එකක්. මේක නිදහස් වෙන්න බලන්න. ඒ නිසා මේ ලෝකයක් සනසා වදාළ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණානුභව බලයෙන් පින්වත්නි ඔබට සියලු සිත රැකවරණේ වේවා. අපි කාට සසර දුකෙන් දීර්ඝ වූ සංසාරයෙන් නිදහස් වෙන්න මේ රැස් කරගත් පින් හේතු උපකාර වේවා. සාදු සාදු. අද මේ උතුම් දහම් වැඩසටහනේ දිවසින්දුතු බියකරු සසර දහම් වැඩසටහනේ දායකත්වයෙන් දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් යූ මිත්මා බුද්ධිනි රොඩ්රිගෝ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් වාසනාවන්ත වුණා මේ උතුම් දහම් වැඩසටහනේ ආරම්භයේ පුරෝගාමිත්වයෙන් දරන්න. ඒ නිසා මේ පින්වතුන්ට බොහෝ පින් රැස් වෙනවා. කාට හරි තේරුණොත් මේ සසර ගමන කෙලවරක් නැති එකක් කියලා ඒ සිතිවිල්ල ප්‍රඥාවටයි තී. ඒ සිතිවිල්ලෙන් තමයි ආව සසර දුකින් නිදහස් කරවන්නේ. ඉතින් ඒ නිසා ඒ පින් රැස් කරගෙන ඒ සියලු පින් අනුමෝදන් කරනවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ මේ පින්වතුන් සියලු දෙනාත් ඒ වගේ මේ ලෝකයේ සියලු දෙනාට සැනසෙල්ල පිණිස දිව්‍ය රූපකාර කරත්වා මේ ලක් දෙරණ දිව්‍ය ආරක්ෂා කරත්වා ඒ වගේම මේ අහිංසක පින්වතුන් සියලු දිව්‍ය ආරක්ෂා කරත්වා කියලා අපි සතුටින් දිව්‍යරුන්ට පින් අනුමෝදන් කරනවා. මිය පරලෝකී සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේ විශේෂයෙන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ මහා දහම් වැඩසටහන අපි ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා කියලා අපි පින් පමුණුවන එක හිතින්. ඒ වගේම සියලුම සංගරුවනටත් ඒ වගේම අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් ඇමරිකාවේ පදිංචි පින්වත් යූ මිත්මා බුද්ධිනි රොඩ්රිගෝ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ වගේම මාසික ධර්ම දානයේ පවත්වන සියලු දෙනාටත් සද්ධා රූපාණී කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ගෞතම බුද්ධ ශාසනයේ මේ දුක් විඳින සසර දුකෙන් නිදහස් වීමට මේ පින් හේතු උපකාර වේවා කියලා පින් පමුණුවනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.